දෙමු පරිදි ලබා දීමට කටයුතු කරනවා. ගොවි ජනතාව විසින් වාණිජ බැංකුවල ගෙවීමට ඇති උපරිම වශයෙන් ලක්ෂක ණය ප්‍රාග්ධනය සඳහා 150ක් කපා හැරීම යෝජනා කිරීමෙන් මම කැමැත් දෙමි. අර්ථාපල් මිලදී ගැනීම සඳහා රුපියල් 2000 රුපියල් 80ක් දක්වා වැඩි කරනවා. මේ ළඟ අස්වැන්න කාලය සිට මෙය ක්‍රියාත්මක වෙනවා. තේ දළු මිලදී ගැනීම සඳහා වූ සහතික කිලෝ රුපියල් 80 කර ඇත. රබර් මිලදී ගැනීම සඳහා සහතික මිල රුපියල් 350 දක්වා මේක වැඩි කර ඇත. ගොවි ජනතාවට අඩු මිලකට අත්‍යක්ෂ ලබා දීම අපගේ රජයේ සියලුම උත්සාහ දරනු ලබයි. පෝර සානාද දිගටම පවත්වාගෙන යන බව අතුටෙන් දැනුම් දීමට කැමැතියි.